ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ ඉතාමත් වටිනාම කාරණාවක් අපේ ජීවිතවලට. ඔයාලා අහලා නැද්ද? මෙන්න මෙහෙම එකක් කියනවා. ඒ තමයි, අල්ලපු අත්තත් නැහැ, පාගපු අත්තත් නැහැ. බලන් යනකොට අල්ලපු අත්තත් නැහැ, පාගපු අත්තත් නැහැ කියලා. විවහාරේ තියෙනවනේ ඔය වචනේ, බුද්ධ කාලෙත් පාවිච්චි වෙලා තියෙනවා. ඕකට පාලියෙන් කියනවා උබතෝ භට්ට කියලා. දෙපැත්තම නැති වෙනවා. උබතෝ භට්ට. දැන් අපි ගත්තොත් එහෙම ඕක කතාවෙන් එක සිද්ධියක් තමයි දේවදත්ත. දේවදත්තට ලැබුණ ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන දේවදත්ත මොකද වුණේ? බුදුරජාණන් වහන්සේත් එක්ක වෛර බැඳලා, නොයේක් වෛරී ක්‍රියා කරලා අවසානයේදී මහ පොළොව පලාගෙන නිරයට ගියා. ලැබිච්ච ලාභ සක්කාරත් නැහැ. අර බුදු කෙනෙක්ගේ ශාසනයෙන් පිහිට පිළිසරණ ලබා ගන්නවත් නැහැ. සාමාන්‍යයෙන් මිනිසෙකුට ගුණධර්ම පුරුදු කරගන්න අවස්ථාවක් ලැබිලා ඒ ගුණධර්ම පුරුදු කරගන්නේ නැත්තම්, අපි උදාහරණයක් කියමු, ශ්‍රමණයන් වහන්සේ නමක් පැවිදි වෙලා බුද්ධ ශාසනයේ පීඨ ලබා ගත්තේ නැත්නම් බුදුරජාන් වහන්සේ වදාලා එයාට මහාන කමත් හරියට නැහැ, ගිහි කමත් නැහැ. උපමාවකින් කිව්වොත් එහෙම, සොහොනේ තියෙනවා දරපෙනෙල්ලක් දාලා, ඒ දරපෙනෙල්ලේ ඒ කියන්නේ ওই සොහොනේ මිනි දවනකොට උලෙන් ඇන ඇන තමයි පුච්චන්නේ. ඇයි දර ටිකේ දාලා පිච්චෙනකොට අතපය දිගෑරෙනවා ওই මිනිහේ. පිච්චිච්ච නැති කෑලි ශරීරේ ඒවා එහිට මෙහිට දදා අර සෝහණි තියෙන ලීයක් තියෙනවා. ඒකෙන් ඇන ඇන පුච්චනවා. එක පැත්තගෙන ලීය දෙපැත්තෙම අයිනවා. එතකොට දැන් ඒ ලීයේ දෙපැත්තෙම ගිනි හැරම්. බුදුරජාන් වහන්සේ වදාළ ඔය වාගේ සෝහොම් පෙනෙල්ලක් තියෙනවා, දෙපැත්තෙම ගිනි හැරම්, මැද අසූචි තැවරිලා. දැන් මේක කාට හරි අල්ලන්න පුළුවන්ද? දැන් අන්න ඒ වගේ තමයි කිව්වා බුදුරජාන් වහන්සේ වදාලා, මහානකම වරද්දකට පස්සේ ගිහි ජීවිතෙත් නෑ, මහානකමත් නෑ, ඒ අයෙන් ගන්නම දෙයක් නෑ කිව්වා. ඒ නිසා දැන් ඒක අනුව තේරෙනවා, හරියට එක්ක ගිහියෙක් විදියට හරියට ඉන්න ඕන, නැත්නම් හාඳුනමක් විදියට හරියට ඉන්න ඕන. ඉතින් දේවදත්තට මොකද වුනේ? අවසානයේ ලාභ සත්කාරක් නැති වුණා, බුද්ධ ශාසනය පිහිටක් නැති වෙලා නිරේ ඉපදුණා. ඉතින් කොහෙන්වත් සැනසිල්ලක් නැහැ. ඊළඟට මිනිස්සු කරන කියන සමහර වැඩවලදී මිනිස්සුන්ට හිතෙනවා අපිට බලාගෙන යන්නට අපිට අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ කියලා කතා වෙනවා. ඕකට හොඳම බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඉස්සර වෙච්ච දෙයක් කියන්නම් කිව්වා. අල්ලපුවත්තත් නැති වෙන, පාගපුවත්තත් නැති වෙන. ඉස්සර මනුෂ්‍යෙක් මේ මාළුව අල්ලන්න බිලිකොක්කු අරගෙන බිලිකොක්කු ඇද්දු මාළු අල්ලන්න පොකුණක් ළඟට ගිහිල්ලා බිලිකොක්කක් දැම්මා. මේ බිලිකොක්ක ගිහිල්ලා හිමීට ඇතුලේ මේ කොටේක රැඳුණා. ඊට පස්සේ දැන් අර මනුෂ්‍යයා මේ අදිනෝ එන්නේ. මනුෂ්‍යයාට හිතුණා විශාල මාළුවෙක් අහුණා. ඊට පස්සේ ඔය මාළු අල්ලන ඔය බිලිකොකු වැද්දන්ගේ අපි දැකලා තිනව යව්වයිනේ පොඩි පැට්ටු, ඔය තාත්තලා ළඟ ඉඳගෙන උපතියා බලාගෙන ඉන්නවා. ඒ මේ බිලි වැද්දා කිව්වා දරුවන්ට කතා කළ මේ වරෙල්ල, උඹලා දැන් ගෙදර ඵලයල්ලා. දැන් බිලි වැද්දාට හිතුණා ලොකු මාළුවෙක් අහුණා, දැන් මම මේක කරේ තියානේ ගෙදර යනකොට ගමියුම් බලනවානේ, ආ ලොකු මාළුවෙක් අහුණා නේද කිය. එතකොට උණ්ඩත් කෑලි දෙන්න වෙනවානේ. ඒ නිසා මේක අනිත් අයට දෙන්න නැතුව අපේ ගෙදර අයම කන්න ඕන කියලා මෙයා දැන් ප්ලෑන් කරලා, අර පොඩි උණ්ඩිකෝ ගෙදර ගිහලා අම්මට කියපන් ලොකු මාළුවෙක් අහුවෙලා ඉන්නවා, ඒ මාළුවා දැන් ගෙනාවට පස්සේ වටේ පිටේ අයට බෙදන්න වෙයි. ඒ නිසා අම්මට මං එන කල වටේ පිටේ එක රණ්ඩුවක් අල්ලගන්න කියපන් කිව්වා. ඊට පස්සේ අර පොඩි උන් ගිහලා කිව්වා, අර ගෑනු කෙනා මේ මොකද කළේ, තල් කොලයක් කනේ ගහගෙන දැලි ටිකක් කරන් එක මේ ඇහැක දැලි ටිකක් ගාගෙන බලුකුක්කේ කරන් ගමේ ඇවිද්දා. ඒ වෙලාවෙම දොතර මිනිස්සු අහනවානේ මොකද උඹට පිස්සුද කියලා. මේ මට පිස්සු කියලා මොකද වෙන්නේ? අංකරයට යනවා, රණ්ඩුවට යනවා. දැන් මිනිස්සු අහනවා උඹ මොකද තල් කොලයක් කනේ ගහගෙන මූණේ දැලි ගාගෙන ඊට පස්සේ උඹලා එනවාද මගේ මූණේ දැලි ගන්න කියලා. අන්න රණ්ඩුවට මුළු ගමම රණ්ඩු වුණා. රණ්ඩු වුණාට පස්සේ මේ ගෑනු කෙනා කිව්වා මං තුපිට දඩ ගහනවා, අහිංසක අපිට පාඩු ඉන්න දෙන්නේ කියලා ගම් මුලා දෑනිට පැමිණිලි කරන්න. උඹලා ඔක්කොගෙම දඩ ගන්නවා කිව්වා. ඒකට ඒ කාලේ ගමේ තිබ්බ නීතියක් අහිංසක මිනිස් මනුස්සේ පෙළුවොත් එහෙම කහවණු අටක් දඩ ගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් ගම් මුලා දෑනියට ওই නඩු යන අතරේ දැන් අර මනුස්සයා දැන් දරුවෝ ටික ගෙදර පිටමං කළා. පොරවාගෙන හිටපු සලුව පොකුණ අයිනි තියලා ආසාවටත් එක පැන්න පොකුණට. පොකුණට පැන්නට පස්සේ ඇතුලේ තිබ්බා ගහක්, දිරපු ගහක් වැටිලා ඒකේ අතු උඩට තිබ්බේ. අර මනුස්සයා පැන්න වේගෙට ඒ අතු ඇනිලා ඇස් දෙකම හිල් වුණා. ඇස් දෙකම අන්ධ වුණා. ඒ අතරේ ඔතරින් ගිය හොරේ අර ගලේ තිබ්බ සලු අතරන් ගියා. දැන් මනුස්සයා පොකුණෙන් උඩට ලී වක් වැක්කරේගෙන ඇවිල්ලා අර ගල ගාවට ඇවිල්ලා අතක ගා ඉන්නවා, සලුවත් නැහැ. ඊට පස්සේ අරේ අර නඩුවක් යනවනේ. දැන් නඩුව විසඳලා අවසානයේ මේ ගෑණිගේ වැරද්ද කියලා කහවණු වටක් දඩ ගැහුවා ගම්මුලා දෑණි. දැන් තොට පෙනේද කියලා අර මිනිස් ඔක්කොම වට කරගෙන අර ගෑණිට තඩි බෑවා. දැන් අර උපමාවනේ අල්ලපුවත් නැහැ, පාගපොත්ත. ඊට පස්සේ මහා බෝධිසත්වයෝ ඒ කාලේ ඒ පොකුණායින හිටපු මේ දෙවි කෙනෙක්, ඒ දෙවියා මේ ආකාහින්දලා කියනවා ඉතින් අර මනුස්සයට පේන්නේ නැහැ. බලාපන් කියනවා මාළුවෙක් කියලා රැවටිලා අවසානයේ ඇස් දෙකත් අන්ධ කරගත්තා. ගමේ මිනිසුත් තරහ කරගත්තා. අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ කියලා. ওই උපමාව පොඩ්ඩක් හිතට අරන් තිබ්බොත් අපේ ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් අපිට ටික ටික එක එක කාරණාවලින් හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට අපි යම් යම් දේවල් හිතෙන් මවාගෙන අපිට උපකාරයට ඉන්න අය අපි නසා ගන්නවා. අවසානයේ කවුරුවත් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් ওই පවුල් ප්‍රශ්නවලදී සමහරට ගෑනු කෙනා දාලා තව වෙන ගෑනු කෙනෙක් ගාවට යනවා. අවසානයේ වයසට ගියාට පස්සේ අර දෙවිනියට ගත්ත ගෑනු කෙනත් නැහැ, පළවෙනි කෙනත් නැහැ. අසහරණ වෙලා පාරට වැටෙනවා. අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ. ඔය වගේම මේ බණහන මිනිසුන්ටත් වෙන නස්පැත්තියක් තියෙනවා. ඒ තමයි ඕන දැන් ධර්ම දේශනා අහගෙන යනකොට ඒ ප්‍රතිපදාව විදිහට කාරණා දෙකක් යෙදෙනවා. එකක් තමයි පින් කරන පැත්ත. අනිත් එක තමයි යෝගාවචරයක් විදිහට සම්පූර්ණයෙන්ම සතර සතිපට්ඨානයේ ජීවිතය යොමු කරගෙන වාසය කරන එක. ඕන මෙයාට සතිපට්ඨාන සූත්‍රය අහන්න ලැබෙනවා. නිර්වාණ ප්‍රතිපදාව අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනුනේ මෙයාට හිතෙනවා මේ තියෙන්නේ ඉක්මනින් සසර දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක්. එතකොට මේ සියලු කෙලෙස් නැසෙන වැඩපිළිවෙලක් තියෙන්නේ. තෘෂ්ණාව නැති වෙන වැඩපිළිවෙලක් තියෙන්නේ. නමුත් බලාගෙන යනකොට මේ පින් කරන්න කියලා මේ අය මේ ආසාවෙන් ඉන්නවනේ. දැන් ආසාව නැති කරගන්නයි ධර්මයේ දේශනා කළා තියෙන්නේ. මේ අය මේ පින් කරගන්න ආසා කරන. ඊට පස්සේ මෙන්න මෙයාලා පින් කර කර යනවා. පින් කරනකොට සංසාරය වැඩෙනවා, තවස් හසර වැඩෙනවා කියලා. දැන් ඔන්න මොකද වෙන්නේ? අවසානයේ සතිපට්ඨානෙත් නැහැ, පිනත් නැහැ. අවසානයේ සතිපට්ඨානෙත් නැහැ, පිනත් නැහැ. ඊළඟ තව සමහර අය කියනවා මේ සූත්‍රය ඉගෙනගෙන හරියන්නේ නැහැ, අභිධර්මෙන් තමයි ඉගෙන ගන්න ඕන, අභිධර්මී නැතුව නිවන් දකින්න බෑ. අවසානයේ යනකොට සූත්‍රත් නැහැ, අභිධර්මීත් නැහැ, නිවනත් නැහැ. දැක්කද මේ අපි කලබල වෙන එක තුල තියෙන ප්‍රශ්න? ඒ නිසා හොඳට නුවණින් යුක්ත වෙන්න ඕන. සංසාරයේ හැදෙන්නේ පටිච්ච සමුප්පාදයට අනුව මිසක්කා පින් නොකිරීමෙන් මේ නිවන ලැබෙනව නෙවෙයි. නිවන ලැබෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් සෝවාන් වෙනතුරු මාර්ගයේ වැඩින්නේ පුණ්‍ය ප්‍රතිපදාව. අත්ති භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුණ්‍ය භාගිය. ආශ්‍රව සහිතයි පිනට නැඹුරු වෙලා තමයි වැඩෙන්නේ සෝහන් නොවුන කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න ගියත්. ආශ්‍රව සහිතව පිනට බර වෙලා තමයි මාර්ගංග වැඩෙන්නේ සෝහන් නොවෙන තාක්. සෝවාන් වෙච්ච කෙනාට තමයි ලෝකෝත්තර වශයෙන් මාර්ගය වැඩෙන්නේ. එතකොට මේ පිනකින් වැඩක් නැහැ, පින් කරලා වැඩක් නැහැ කියලා කිව්වට පස්සේ අවසානයේ මේ මිනිස්සු පින් කරන්නේත් නැහැ, කුසල ඊළඟට නිවනත් නැහැ. ඊට පස්සේ මේ ලෝකේ සංස්කාර තුනක් තියෙනවා. ඒ තමයි පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර කියලා. ඔච්චරයි කෙනෙක්ගේ ජීවිතේ වැඩෙන්නේ. පුණ්‍යාභි සංස්කාර කියන්නේ යාගේ ජීවිතේ පිනට නැඹුරු වෙලා යනවා. අපුණ්‍යාභි සංස්කාර කියන්නේ පාපයට නැඹුරු වෙලා යනවා. ආනෙන්ජාභි සංස්කාර කියලා කියන්නේ භාවනාවට සමාධියට නැඹුරු වෙලා යනවා. ওই විදිහටයි තියෙන්නේ. තුරු කෙනෙක් පිනෙන් වැඩක් නැහැ, පින් කරලා හරියන්නේ නැහැ, පිනට ආස කරලා වැඩක් නැහැ, සංසාරේ දිග් ගැසෙනවා කියපු ගම එයා ප්‍රතික්ෂේප කරන්නේ පුණ්‍යාභි සංස්කාරණ. තව ඉතුරු වෙන්නේ දෙකයි. ඒ කියන්නේ එක්ක අපුණ්‍යාභි සංස්කාර, එක්ක ආනෙන්ජාභි සංස්කාර. එතකොට ඒ කියන කෙනා ධ්‍යානලාභියෙක් නොවේ නම් අනිවාර්යෙන් එයා වැටෙන්නේ මොකටද? අපුණ්‍යාභි සංස්කාර. එයා පව් කරන කෙනෙක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා හොඳට අර මේ මිනිස්සු එක එක දේවල් කිව්වට, මිනිස්සු එක එක දේවල් කතා කළාට අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕන. හරියට මාර්ග ප්‍රතිපදාව තීරුම් ගන්න එකට නැත්තම් අවසානේ මොකක්වත් නැහැ. අවසානේ පිනක්වත් නැහැ. ওই චෛත්‍ය වැඳ වැඳ ඉඳලා හරියන්නේ නැහැ, බෝධි වැඳ වැඳ ඉඳලා හරියන්නේ නැහැ, ධාතුන් වහන්සේල වැඳ වැඳ ඉඳලා හරියන්නේ නැහැ. ඉක්මනින් නිවන් දකින්නයි ඕනේ නේ කියලා කියපු ගමන් අර ලැබෙන දුර්ලභ අවස්ථාවත් මඟහැරෙනවා. මේ මනුස්ස ලෝකයෙන් චුත වෙලා සතර අපායකට වැටුණොත්, කොහේ හරි මිලේච්ච ජනයා අතර ඉපදුනොත් එහෙම ජීවිතේකට ධාතුන් වහන්සේ නමක් ඇහෙන් දකින්න නැහැ, බෝධියක් වඳින්න නැහැ, සංඝයා වහන්සේ නමක් දකින්න නැහැ, දන් හැන්දක් බෙදන්න නැහැ. තව ඉතාමත් කෙටි කාලකින් ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වුණාම ලෝකේ බෝධින් වහන්සේ නමක් දකින්න නැහැ, ධාතුන් වහන්සේ නමක් දකින්න නැහැ, සංඝයා දකින්න නැහැ, බුද්ධ කියන වචනේ ඇහෙන්නේ නැහැ. මේ පොළොව යොදුනකුත් ගව් තුනක් ඉස්සෙනකල් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. ඒ තාහක් තුන් ලෝකෙටම ධාතුන් වහන්සේ නමක්වත් නැහැ. ඒ නිසා මේ අපි ලැබිච්ච ලාභයෙන් පින් කරගන්න, කුසල් කරගන්න අවස්ථාව මගහැරගන්න හොඳ නැහැ. විශේෂයෙන් ඒ දහම් පණිවිඩයේ දැන් මේක ඔයාලා ධර්ම දේශනාව පටිගත කරන්නේ ලෝකේටම දහම් ධර්ම දානයක් දෙන්නනේ. ඒතකොට ලෝකෙ කොතනක හරි කෙනෙකුට වරදිනේක වලකින්න තමයි මේ දහම් පණිවිඩය දෙන්නේ. පැහැදිලි නේද? ඒතකොට දුර්ලභ අවස්ථා නැති කරගන්න හොඳ නෑ කියන කාරණාව. ඊළඟට ඔන්න අපිට රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙනවා. රහතන් වහන්සේලා මෙවැනි වූ සංවර භවකින් යුක්තයි, මෙවැනි වූ ගුණධර්ම වලින් යුක්තයි, මෙවැනි වූ දහම් මනසකාරයෙන් යුක්තයි, හැම වෙලාවෙම ධර්මයේ තුල වාසය කරනවා කියලා. ඔන්න දැන් අහනවා. ඊට පස්සේ අපි දැන් සංසන්දනය කරන වර්තමානයේ හාමුදුරුවන්ට. ඊටු පේනවා වර්තමානයේ හාමුදුරුවෝ සමහර වෙලට පිළපාලිය යනවා, දේශපාලනයට යනවා, ඊට පස්සේ කෑකොස්සන් ගහනවා, වාද විවාද කරනවා, උද්ඝෝෂණ කරනවා. ඔන්න දකින්න ලැබෙනවා. ඉදිරි කල්පනා කරනවා කොහොමද රහතන් වහන්සේලා යුගයේ තිබ්බේ, දැන් ඉන්න උන්වහන්සේලා දැක්කද, මුණ්ඩ වඳිනවද, නිකන් සිවුරු දාගෙන විතරයි මේ කොටන් වලට සිවුරු දාලා කියලා සංඝයාට ගරහනවා. දැන් මොකද වෙන්නේ? රහතන් වහන්සේලාගේ යුගයකුත් දැන් නැහැ, ඉන්න හාමුදුරුවරුත් ප්‍රතික්ෂේප කළා. ඉදිරි ඒකටත් අර උපමාවම තමයි. මොකද්ද? අල්ලපු වත්තක් නැහැ, පාගපු වත්තක් නැහැ. හරියට අර උපාසක අම්මා කෙනෙක් පොල් ගෙඩියක් බිඳලා ඒ පොල් බෑයේ පූසෙක් අරන් යනකොට ඉතුරු පොල් බෑයෙන් ගැහුවා වගේ. ඉතුරු පූස අරන්ගේ පොල් බෑයත් නැහැ, ඉතුරු වෙලා තිබ්බ එකත් නැහැ, එකෙන් ගහලා තියෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන අපි මේ ජීවිතයේ යම් යම් කරුණු කාරණා තේරුම් ගැනීමේදී. ඊළඟට ඔබට මතකයි අර ওই විදිහෙම සිද්ධියක් වුණා මනමේ කුමාරිට චුල්ල දනුග්ගහ ජාතකේ. අර වැද්දාට ලෝභ කරලා මේ මනමේ කුමාරයයි වැද්දයි මේ දනුග්ගහ කුමාරයයි වැද්දයි මේ යුද්ධ කරද්දි වැද්දාට කඩුව දීලා කුමාරයට කොපුව දුන්නා. ඉතින් වැද්දා කුමාරයා මැරුවා. ඊට පස්සේ මෙයා මේ කුමාරී අර මේ වැද්දත් එක පෙම්බස් දෙරුවා. ඒකට අර වැද්දා කල්පනා කළා මෙච්චර මේ රාජකුමාරයේ කත්තරලා ඒ විලාවේ දැක්ක මට මේකේ ලෝභ කළා නම් තවත් එකෙක් දැක්කොත් මාව මරලා ඌට ලෝභ කරනවා නේ වා කියලා මේ කිව්වා. මේ කුමාරී මේ ගඟෙන් එතෙර වෙන්න හරි අමාරුයි. දැන් ඔයාගේ කනකර ආභරණ ගොඩක් තියෙනවා. සම මං ওই ටික ඉස්සෙල්ලා ගඟෙන් එතෙර තියලා එන්න කියලා කනකර ආභරණයි සලුපිලි ඔක්කොම ගැලෙව්වා. ගලවලා පොට්ටනියක් කරලා වැද්දා ඇගුරට ගිහිල්ලා කිව්වා මේ තෝ යන තැනක ඵල කියලා වැද්දා ගියා. ඇඳිවතත් නැතුව තනි වුණා අර කුමාරිකාව. සක් දෙවිඳු මේ මොකද කළේ දිවසින් දැක්කා. දැකලා සක් දෙවිඳු සතරවරන් දෙවියොත් එක්ක ඔය කුමාර ඉදිරියේ පහළ වුණා මෙන්න මේ විදිහට. එක්කෙනෙක් මේ නාරියෙක් විදිහට මස් අනෙක් දෙවියා මස් වැදෙල්ලක් විදිහට. දැන් ඔන්න නාරියා මස් වැදෙල්ලක් අරගෙන එනවා. තව දෙවියේ කර කුමාරී ඉස්සරහා පිටම මේ ගංගාවේ මාළුවෙක් විදිහට හිට මෙහෙට යනවා. තව දෙවියේ කුකුස්සෙක් විදිහට උඩින් යනවා. ඒකට අර දැන් ඇඳිවස්තරේවත් නැතුව පඳුරකට මුවා වෙලා ඉන්න අර කුමාරිකාව ඉස්සරහා අර මස් වැදැල්ලා කරන් ආපු නරියා මා මේ යනකොට නරියා දැන් මේ ගඟේ උඩ පැන පැනින්න මාළුවා දිහා බලනවා. ඒතර බලා ඉන්න කෙනාට තේරෙනවා නරියා දැන් මාළුවට ඉව කරනවා කියලානේ. පැහැදිලිනේ. ඒතකොට මේ නරියා මොකද කළේ මස් වැදැල්ල මෙතන තියලා අර වතුරට පැන. මාළුවා පීනලා ගියා අර උකුස්ස ඇවිල්ලා මස් කෑල්ල අරන්. අර කුමාරි කියනවා අර වතුරේ ඉන්න මාළුවෙකුට ලෝභ කරලා කටේ තිබ්බ මස් වැල්ලක් දැහැකලා අවසානේ මොකක්වත් නැති වුණා නේ කියලා. ඊට පස්සේ අර නරියා කියනවා හරි ඉතින් මං එහෙම කළා උඹත් එහෙම කළානේ. අර රජකුමාරයෙක් එක්ක ඇවිල්ලා අර වැද් කැලේ ඉන්න වැද්දෙකුට ලෝභ කරලා අවසානේ නැති කළා මටත් වැඩි අනුවණකම් විසොත් කළා කියලා. අල්ලපොත්තත් නෑ පාගපොත්තත් නෑ. අද කාලේ මිනිස්සුන්ට ඕවා සිදු නොවෙනවා නොවේ කිව්වේ නැති වුණාට මිනිස්සුන්ගේ ජීවිතවලිනුත් අවසානයේ තවත් දෙයකට ලෝභ කරලා වටිනා දේවල් නැති කරගෙන සමහරවිට පිටින් මිනිස්සු වෙනවා ගෙදරට. ඒ මිනිස්සුන්ගේ හිත ගන්න සමහරවිට තමන්ගේ ගෙදර මිනිස්සයාට හෝ බිරිඳට දොස් කියනවා සමච්චල් කරනවාට සබාව මැද අර අනිත් අයගේ හිත ගන්න කරන්න. අවසානේ එවුමුත් බීලා ওই තියෙන බඩු මුට්ටු පොලි ගහ රණ්ඩු වෙලා යනවා ගෙදර ගෑනු කෙනාගේ හිත කැඩිලා. අවසානේ කවුරුවත් නැහැ. හොඳට බලන්න මේ හිත රැක ගන්න එක තමන් පරිසං වෙන එක හරියට කරගන්න ඕන. අවසානේ වෙන්නේ අපිට මේ මනුස්ස ජීවිත ඇයි අපි ජීවිතේ ගොඩාක් ප්‍රශ්නවලට උත්තර හොය හොයන් ඉන්නේ. දැන් එකක් ඉවරෙනුට තව ප්‍රශ්නයක් එනවනේ. ඊට පස්සේ අපි ඒකට උත්තරයක් හොයනවා. අවසානේ අපි මැරිලා යනවා උත්තර හෙව්වා කියලා ඇති තේරුමකුත් නැහැ. අපි මීට කලින් ජීවිතේ ජී ප්‍රශ්නවලට උත්තර හෙව්වා නම් ඉතින් ඒ එකක්වත් මේ ජීවිතේට බලපෑවද මේ ජීවිතේ ප්‍රශ්න විසඳෙන්න? දැනුත් අපි මේවට උත්තර හොය හොයා ඉන්නවා. හොයනවා නම් උත්තරයක් හොයන්න ඕන දුක අවබෝධ කර ගැනීමට, දුක්ඛ සමුදය ප්‍රහාණය කර ගැනීමට, Nirodhe සාක්ෂාත් කර ගැනීමට, මාර්ගය ප්‍රගුණ කර ගැනීමට. චතුරාර්ය සත්‍ය අවබෝධයට උත්තර හොයනවා මිසක්කා. දැන් බලන්න එකිනෙකාගේ මේ සමාජයේ තියෙන ඒ මොහොතේ ඇතිවෙන ගැටලු වලට උත්තර හොයලා මිනිස්සු අවසානයේදී තමන්ගේ තියෙන ಗುಣධර්මත් නැති කරගන්නවා. තමන්ගේ තියෙන ಗುಣධර්මත් නැති කරගන්නවා. අවසාන අපි කියමු තෙල් පොලිමක් කියලා. අවසානයේ තෙලුත් නැහැ. මිනිස්සුත් රණ්ඩු වෙලා. අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ. දේශපාලනේ තියෙනවා. පක්ෂ මාරු වෙනවා. බමුණු දෙපැත්තම පරදිනවා. ඒකත් නැහැ, මේකත් නැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට විශේෂයෙන් කියන්න ඕන කාරණාව තමයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බුද්ධ කාලේ රහතන් වහන්සේලාගේ යුගයේ ඊව ගැන හිතලා වර්තමානයේ සංඝයාට අපහදින විදිහට හදාගන්න එපා. අපි දැන් තියෙන තැනින් මොකද්ද තියෙන්නේ, ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. රන් හැන්දින් රාජමාලිගාවේ දම් බෙදනවා, කෑම බෙදනවා. නමුත් පැල්පතක තියෙන්නේ පොල්කටු හැන්දන්න. අපිට බඩගිනි නම් පොල්කටු හැන්දින් හරි බෙදා ගන්න ඕන. පැහැදිලිද? අපිට රහතන් වහන්සේලාගේ යුගයට යන්න බැරි නම්, ඉච්චර ගුණධර්ම අපිට නැත්තම් අඩුම තරමේ චෛත්‍ය බෝධිය ධාතුන් වහන්සේ නමක් වැඳ වැඳ හරි පින් පුරා ගන්න ඕන. මේ සමාජයට කලකිරිල්ල වැඩකුත් නැහැ. දැන් සමාජයට කලකිරිල්ල සමහර අය ගෙදරින් එළියට බහින්නේ මේ සමාජය හරි නපුරුයි නරකයි කියලා. මට මුණ ගැහිලා තිනවා සමාජයට වෛර කරනවා. මං කිව්වා එහෙම සමාජයට වෛර කරන්න එපා. සමාජයට වෛර කරන්න එපා. අවසානේ වෙන්නේ තමන් බලාපොරොත්තු වෙන ಗುಣධර්ම වෙන ಗುಣධර්ම සහිත ලෝකෙත් නැහැ. සමාජයේ මිනිසුත් එක්ක hina vela කතා කරලා ඉන්නෙත් නැහැ. අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත්. එහෙම නෙවෙයි. සමාජයේ තේරුම් ගන්න සමාජෙත් එක්ක ඉන්න. මම කියනවා මම ඒ අයට කිව්වා මේ පින්වතුනි මහ බෝධිසත්ව නිවන් දකින්න පෙරුම් පිරුවේ රහතන් වහන්සේලා සමග ඉඳලාද කෙලෙස් සහිත මිනිසුන්ගේ ලෝකෙද පෙරුම් පිරුවේ? කෙලෙස් සහිත මිනිසුන්ට දන් දීදී කෙලෙස් සහිත මිනිසුන්ගෙන් අතපය කපාගෙන ඉවස ඉවස කෙලෙස් සහිත මිනිසුන්ගේ නපුරුකම් ඉදිරියේ ඔවුන්ට මෙස්සිත වඩ වඩා කෙලෙස් සහිත මිනිසුන්ගේ සහිත ලෝකෙන් අබිනිෂ්ක්‍රමණය කරලා නික්කම්මේ වඩ වඩා බොරු කියන ලෝකේට ඇත්ත කිය කියා සත්‍ය පාරමිතා පිරුවේ. කෙලෙස් සහිත ලෝකේමයි මගේ බුදුරජාන් වහන්සේ පාරමී පිරුවේ. ඒ නිසා සමාජයේ ප්‍රතික්ෂේප කරලා අපේ ප්‍රශ්න වලට උත්තර ඉන්නේ මේ නපුරු සමාජේ ඊළඟට මේ දුර්භාග්‍ය සම්පන්න මේ යුගයේමයි අපිට අපේ ගුණධර්ම පුරුදු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. හැබැයි බෝධිසත්වය පෙරම් පුරණ ජීවිතේ බෝධිසත්වයන්ට අනිත් අය තරහ වෛර ක්‍රෝධ නපුරුකම් කරන්න බෝධිසත්වයන්ගේ මෛත්‍රී පාරමිතාවම පිරෙන්න ගත්තා. ලෝකේ බොරු කියන්න කියන්නම තමන් ඇත්ත කතා කරලා සත්‍ය පාරමිතාව පිරෙන්න ගත්තා. ලෝකේ මිනිස්සු ඉල්ලන එක කරන්නේ. ලෝකේ මිනිස්සු දෙන්නේ නැහැ. ඉල්ලන එකමයි. කොච්චර දුන්නත් ගන්නවා. දැන් හිතන්නකෝ විසන්ත රජුගේ ගබඩාවල් ඇරලා උපන්දා ඉඳලා දන් දුන්නා කියන්නේ ඉතින් එක දවසක් දුන්නා නම් ඇතින රජ කෙනෙක් අහවණු පොදි පොදි ගානේ ආ ජීවිතේටම. ඒකට හැමදාම දන් දෙන්නේ හැමදාම ගන්නවා. කොච්චර දුන්නත් මදි වෙන ලෝකේ ඒ ලෝකෙටම දිදි ධර්ම දාන පාරමිතාව පිරුණා. මම අපිට හිතෙනවානේ කොච්චර දුන්නත් සීමාවක් නැහැ කියලා. පැහැදිලි නේද? ඒ යුගයේම පාරමිතාව පිරුවා. ඊළඟට මේ කෙලෙස් සහිත යුගයේම ලෝකයේම අර එක දරුණු මේ රජ කෙනෙක් දරුවා වඩාගෙන දරුවට ආදරෙන් ස්වාමියා දිහා බිරිඳ බැලුවේ නැහැ කියලා දරුවගේ අතපය කපන්න කිව්වා. කොච්චර පහද්ද? කොච්චර නපුරුද? කොච්චර කර්කසයිද? හැබැයි ඒ අතපය කපද්දි මේ දරුවා ඉවසපු එක සාන්ති පාරමිතාව වුණා. පැහැදිලිද? ඒ නිසා මේ කොනක් පොටක් තේරුම් ගන්න බැරි මේ සමාජයේ පොඩ්ඩක් ඉතින් තේරුම් අරන් අපේ හිත අවුස්ස ගන්න නැතු ඉන්න එක සමහර වෙලාවට ලොකු පාරමිතාවක් වෙනවා. කෙලෙහි ගුණ නැති සමාජේ අපිට එක එක කංකටලු එද්දී අපි ඉවසලා ඉන්න එක මං හිතන්නේ ලොකු පාරමිතාවක් වෙනවා. ඉවසීම. ඊළඟට මිනිස් හොඳක් කියන්නේ මොන උපකාරයක් කළත් ඒව තප්පරයට අමතක වෙනවා. කෙලෙහි ගුණ නැති මිනිසුන්ටම අපි උදව් කරන්න ගියාට පස්සේ අපේ පාරමිතා මොඳුන්පත් වෙනවා. ඒ ගුණධර්ම ප්‍රබලයි. මොකද සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ කිසි හොඳක් නැහැනේ. කිසි හොඳක් නැහැ. පින්වතුනි කෙලෙහි ගුණ කියන එක අපි බාහිර සමාජයෙන් බලාපොරොත්තු වෙන්න එපා. අපේ ගුණධර්ම ටික අපි පුරුදු කරගන්න එක තමයි වටින්නේ. ওই කෙලෙහි ගුණ නැතිකම ගෙවල් වලත් තියෙනවා. අවුරුදු 20 30 40 50 උය උයා දෙනවා. ඔය බත් කන ළමයිම කවදාවත් අම්මට කියන්නේ අද කෑම රසයි අම්මා. අනේ හොඳයි. ඔයා මහන්සිලා ඉව්වා. අනේ ඔයාට අමාරුයි නේද? එහෙම වචනයක්වත් නැහැ. සාමාන්‍යයෙන් හොඳට උයන අම්මලා හොඳට උයන කියන්නේ කවුරුත් අම්මලා උයන අය හරියට කැමති ඒ උයපු දේ රහයි කියනවාට. ඒක ලොකු සංග්‍රහයක් එයාලට. එයාලා උයලා අපිට දෙනකොට අපි ඒක රසයි කියලා කියන එක එයාලට ලොකු සංග්‍රහයක්. ඒ වචනේවත් ගෙවල් වල ඇහෙන්නේ. උදේටත් මේ අත්වලින් බත් අම්බනවා, දවල්ටත් අම්බනවා, හැන්දෑවටත් අම්බනවා. තමන්ම තම්බ තම්බ දෙන බත් අවුරුදු ගණන් කන කෙනාවත් ඔය කෑම රහයි කියලා එයා ගැන හිතන්නේ නැත්තම් බාහිර මිනිහෙකුට උදව්වක් කළා ඒකෙන් හොඳයි කියන එකක් කොහොම බලාපොරොත්තු වෙන්නේ? අවසානයේ මිනිසුන්ගේ දේවල් ගැන හිතලා අපේ තියෙන ගුණධර්ම ටිකක් නැති කරගත්තොත් දන් දෙන එක, කරුණාව, මෛත්‍රිය, ඉවසන එක අවසානයේ ඒ මිනිසුන්ටත් ගුණයක් නැහැ, අපිටත් ගුණයක් නැහැ. ඒ උඩට තියෙන අල්ලපු අත්තත් නැහැ, වාගපු අත්තත් නැහැ. ඒ නිසා ලෝකේ මිනිසු පුළුවන් විදිහට ඒ මිනිසු ඕන විදිහට හිටපුවාවේ අපි අපේ ගුණධර්ම පුරුදු කරගන්නවා කියන තැනම කල්පනා කරනවා. නැත්නම් මේ හිත කැඩෙනවා අපේ. හිත රිදෙනවා. ඒ කියන්නේ අපේ හිතවලත් ආසාව තියෙනවනේ. කැමැත්ත තියෙනවනේ කවුරු හරි හොඳක් කියයි. ඒක අගී කරයි. මතක තියාගෙන ඉඳී. ඒ වගේ එකක් නම් ලෝකෙ එහෙම නැහැනේ. ඒ නිසා මේ සමාජයේ හැටි කියලා මේ සමාජයේ හැටි කියලා තේරුම් අරන් අපිට පුළුවන් විදිහට අපේ සද්ධා, සීල, සුත්, ත්‍යාග, ප්‍රඥා, ගුණධර්ම පුරුදු කරගෙන වාසය කරන්නයි. දැනුත් මම මේ ධර්ම දේශනාවට ඉන්න ටිකක් ප්‍රමාද වුණා. ප්‍රමාද වුණේ මේ ප්‍රශ්නයක් කතා කළා. ඉතින් තාත්තා කෙනෙක් පුතෙක් ගෙන්නනවා. පුතා බණ අහනවා. සීල් රකින්නවා. කියලා ගෙදරට ප්‍රශ්නය. ඇයි බණ අහන්නේ? ඇයි සිල් රකින්නේ කියලා මේ අහනවා මගේ. එතකොට දැන් මං කිව්වා මේ රටේ ලෝකයේ මිනිසුන් සහ මේ වයසේ ළමා අපිට අද කාලේ ඉන්න විදිහ අනුව ළමයින් බණ අහන එක කොච්චර හොඳද? ඊළඟට ළමයෙක් සිල් රකින්න එක කොච්චර හොඳද? ඊළඟ පන්ති අන්තිමයක් නෙවෙයි නම් හොඳට ඉගෙනත් ගන්නවා නම් ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නේ? ළමයා දවසට පැය භාගයයි නම් බණ අහන්නේ. ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නේ? ඉතින් මොන හරි දෙයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරලා ළමයාට උපදේශයක් දෙන්න තියෙන්නේ. ඔන්න මිනිසුන්ගේ ප්‍රශ්න. ඒතර ගුණ ධර්මයකට ප්‍රශංසා කරන්නේ. දවසේම ෆෝන් එකේ ඉන්නවා, දවසේම යාළුවොත් එක්ක රවුම් ගහනවා. ඒ වෙලාවට යා තුඩුපුඩු ගහ හරි ඔහේ ඉන්නවා. ඊට වැඩි ඇවිස්සෙනවා. දවසේම බණ පොතක් බැලුවොත්, දවසේම බණ ඇහුවොත් අම්මලා ඊට වැඩි ඇවිස්සෙනවා. අවසානයේ ළමයාට අධ්‍යාපනෙත් නැහැ, අර ඉන්න ගුණධර්මෙත් නැතු ළමයා නිකම්ම දරුණු වෙනවා. එතකොට කියන්න තියෙන අල්ලපු අත්තත් නැහැ, පාගපු අත්තත් නැහැ. ඔය අල්ලපු අත්තත් නැති, පාගපු අත්තත් නැති ඔය කතාව සමාජයේ ගොඩාක් දෙනාට විඳින්න සිද්ධ වෙනවා. දෙමව්පියන්ට ළමයිට ධර්මයේ නොදී හදනවා. සිල් ගන්න බෑ අද ඔයාලට පන්ති. අනේ පස්සේ බණහන්න පුළුවන් පුතේ හොඳට එක්සෑම් කරගන්න ඕන. පාඩම් කරපල්ලා. අවසානයේ උන් අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීමෙන් විතරක් ඉහළට යනවා. ගුණධර්ම නැහැ. ඒකට මව්ගේ දුක දැනෙන්නේ නැහැ. මව්ට සැලකීම පියාට සැලකීම ශ්‍රේෂ්ඨයි කියලා දැනෙන්නේ නැහැ. මටම හොඳට ඉගෙනගත්ත උපාධිධාරි මහත්තයෙක් කිව්වා මේ දෙමව්පියන්ට මේ සලකනවා කියන එක සංසාරේ අපි ණයට අරන් තිබ්බොත් තමයි ඔය කණ්ඩ බොණ්ඩ ගිහින් දෙන්න ඕන. අපි උන්දලගෙන් සංසාරේ ණයට අරන්නේ. ඒ නිසා අපි ඔය දෙමව්පියන්ට කියලා අමුතුවෙන් දෙන්න ඕනේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා මේ මොකද්ද ආයේ කිව්වා අපි ඉගෙන ගන්නවා කියන එක. මම කිව්වා ඉතින් මහත්තයා එතකොට දෙමව්පියෝනි ළමයිට පාර පෙන්නන්නේ උගන්වන්නේ ඉස්කෝලේ යවන්නේ නෑ එහෙම යව්වට ඉගෙන ගන්න අපිනේ කිව්වා. අපිනේ ඉගෙන ගත්තේ අපිනේ පොත් බැලුවේ අපිනේ පේපර් ලිව්වේ අපිනේ උපාධි ගත්තේ අපිනේ රස්සාව තෝරගත්තේ අපිනේ උදේ හවස රස්සාවට යන්නේ. මේ මහමිනිස්සු මේකට සම්බන්ධයක් නෑ කිව්වා. මේ උපාධි ධාරි මහත්තයෙක් අවසානයේ අම්මලා අසරණ වෙනවා තාත්තලා අසරණ වෙනවා. අවසානයේ උන් ඉගෙන ගත්ත දේ කිනුත් නැහැ. ඊළඟට අර ධර්මියත් නැහැ. අල්ලු පොත්තත් නැහැ පාළු පොත්තත් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා නුවණැත්තා ජීවිතේ තීරණ ගනිද්දි හැමෝම නෙමෙයි මේක. يعني කෝටියක් ගත්තොත් 10 දෙනෙක් වගේ. ගැන මේ කියන්නේ. නින් ඔයාලා කෝටියෙන් 10 දෙනාට අයිති නම් ඔයාලා හිතයි. බුදුරජාණන් වහන්සේ වදාලා අතිසේ නුවණැත්ත ජීවිතේ යමක් කරන්න යද්දි පළවෙනි තැනට හිතනවා කියනවා මම මැරිලා ගියාට පස්සේ මේ හේතු කරගෙන මට මොකක් වෙයිද? පරලෝක ගැන හිතනවා කිව්ව පළවෙනියට. දෙවෙනියට තමයි කිව්ව වැඩි ගැන හිතන්නේ. අතිසේ නුවණැත්ත මම මැරිලා ගියාට පස්සේ මේ කර්ම කරගහන්න වෙනව නේද? පැහැදිලිද? එතකොට දැන් හිතන්න බලන්න ඔන්න දැන් ඔන රස්සාවල් කරගෙන මිනිස්සු ජීවත් වෙනවා. ඊට පස්සේ ඔන්න කියනවනේ පෝවේ දවසට සිල් ගන්න ඕන, ධාතුන් වහන්සේලා වන්දනා කරන්න, බෝධින් වහන්සේලා වන්දනා කරන්න, ඊළඟට නිතර බණ අහන්න. ඊට එයා හිතනවා පස්සේ කරන්න පුළුවන්. පස්සේ කරන්න පුළුවන්. දැන් වැඩ. ඊට වැඩ වැඩ වැඩ කියලා පස්සේ කරන්න පුළුවන්, පස්සේ කරන්න පුළුවන් කියලා පස්සට කල් දාද්දී අවසානයේ සීල් සමාදන් වෙලා ඉඳගෙන ඉන්න බෑ. හන්දිරය දෙනවා වයසයි. සමාහයට කියන එක ඇහෙන්නේ නැහැ. කියන්නේ එකක් ඇහෙන්නේ එකක් වයසයි. ඊළඟට එක එක ලෙඩ හැදිලා රැහැට නොකා ඉන්න බෑ. බෙහෙත් බොන්න කන්න ඕන. ආහාරෙත් එක බෙහෙත් ඇයි බෙහෙත් අවුරක්. ඔන්න දැන් විකාල භෝජනයේ වැලකීමේ සිල්පද රකින්න බෑ. බණ කිව්වට ඇහෙන්නේ. ඊළඟ සමහර අය ඉන්නවා ඔන්න පස්සේ යනවා පස්සේ යනවා කියලා වයසට යනවා. සිරිපාදේවත් වන්දනා කරගන්න බෑ. කඳු නගින්න බෑ. පරිපෙල් නගින්න බෑ. ඊළඟ පස්සේ යනවා පස්සේ පින් කරනවා කියලා ඉන්නවා. පසඟ පිටුවල දන ගහලා වඳින්න බෑ. අවසානයේ තරුණ කාලේ හම්බ කරපේවත් අවසානෙට නෑ. ඒවත් අතහැරලා යන්න වෙනවා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් සිංහලයක් විදියට ලංකාවේ තිබෙදිලා අවසානයේ විහෙර විහාර වැඳගෙන සිල් සමාදන් වෙලා පිනක් කරගන්න එකක් නැහැ. ඒකටත් ගැළපෙනවා අල්ල පුවත්තත් නැහැ වාග පුවත්තත් නැහැ. අවසානයේදී වතුර හිඳී ගියේ මාළුන් නැති වලක් ළඟ ඉන්න කොක්කු කෙකිනියෝ වගේ හුල්ල හුල්ල ඉන්නවා. ලෙඩ ඇඳට වෙලා. ලෙඩ ඇඳට වෙලා ඉන්නවා. කරගන්න පිනක් මතක නැහැ. හොඳට මතක තියාගන්න ලෙඩ වෙලා හොඳටම ලෙඩ උස්සන්න වුණාම අනිවාර්යෙන් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි එයාගේ මනස කන්ට්‍රෝල් නැතුව යනවා. ආධ්‍යාත්මික මනස පුහුණු කිරීමේ වැඩපිළිවෙලකට, ඒ කියන්නේ භාවනාව, යෝනිසෝ මනසිකාරයේ, විදර්ශනාවත් වශයෙන් හිත පුහුණු කරපු වැඩක් වැඩපිළිවෙලක් නැතිවෙකොට හිත කන්ට්‍රෝල් නැහැ මරණාසන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? හිතට අරමුණු වෙනවා ගලාගෙන. එතකොට එයා අරමුණු පාලනය කරන අභ්‍යාසය කරලා නැත්නම් එයාට ගොඩාක් දේවල් මතක් වෙනවා. මතක් වීමේදී එයා ඉත්තේක් විතරයි. කියන්නේ සිතවිලි වලින් එයාව පාලනය කරනවා. එතකොට එයාට ඕන සිතවිලි හිතන්න බෑ, හිතෙන ඒවා තමයි හිතන්න වෙන්නේ. අනිවාර්යෙන් වෙන දෙයක්. එතකොට මරණාසන්න මොහොතේ අවසානයත් එක සටන් කරනවා. එයා කරලා තියෙන පින කුසලය හෝ පාපේ හෝ අකුසලේ. එතකොට එයාගේ ජීවිතේ බලවත් පිනක් කරලා තියෙනවා නම් එයා ඉවසගෙන හිටපු කෙනෙක් නා. සමාජයේ කරදර, පීඩන, තාඩන, වද, බන්ධන, හිංසන ඉදිරි ඉවසපු කෙනෙක් නම් ඉවසීම නැමැති පින් බලෙන් එයාට පිනක් මතු කරවනවා. ඒ ඉවසීම කියන පිනේ විපාකය තමයි අවසන් මොහොතේ සිහි මුලා නොවි මරණයක් සිද්ධ කරන. එන හොඳට සිහිය පිහිටවනවා. සිහිය පිහිටවුවට පස්සේ තියෙන වාසිය තමයි සිහිය පිහිටනවා කියන්නේ. එයාට හිත කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනවා. අර පිනක් සිහි කරන්න පුළුවන් වෙනවා. හොඳ දෙයක් සිහි කරන්න පුළුවන් වෙනවා. වැරදි දෙයක් කල්පනා වුණොත් ඒක අමතක කරන්න පුළුවන් වෙනවා. ඒක වෙන්නේ සිහිය පිහිටියොත්. එතකොට මේ කරදර බාධා මැද්දී සමාජයෙන් සාධාරණයක් නැතුව තමන් කරන හොඳ දෙයකට කිසිම පැසසුමක් නැතුව අගේ කිරීමක් නැතුව සංසාරය ගැන හිතලා පරලෝ ගැන හිතලා ඉවසගෙන ඉඳලා ගෙවල් වල ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න හැම එකක්ම ඉවසා දරාගෙන ඉඳලා ඊකේ විපාකයක් විදිහට අවසානයේ සිහිය පිහිටවන. එතකොට එයා කරපු පින මතක් වී මතක් වී වෙනවා. අවසාන මොහොතේ අනිවාර්යෙන් යහපත් කෙනෙකුට, ඉවසපු කෙනෙකුට, පින් කරපු කෙනෙකුට බොහෝ විට තමන්ගේ පිනව මතක් වී වෙනවා. එතකොට ඒක තමයි යාට පිළිසරණ පිණිස පවතින්නේ. මරණාසන්න වූ, ලෙඩ වෙන, ඊළඟට ලෙඩ උස්සන්න වෙන, මරණයත් එක්ක පොරබදින ජීවිතයකට පින් කරලා තිබ්බොත් එයින් රෙකවරණයක් එනවා. විදර්ශනාව කරලා, අනිත්‍ය සිහි කරලා, යෝනිසෝ මානසිකාර්ය පුරුදු කරලා තිබුණොත් ඒක පිටට එනවා. නැත්තම් මොකවත් නැති වෙන අවසානේ. රණ්ඩු වෙච්චව මතක් වෙවි, තමන්ට වෙච්ච අසාධාරණකම් මතක් වෙවි, මෙච්චර ලෙඩ වෙලා ඉඳලා එක එක දෑන් ළඟ නැහැ කියලා ඒව මතක් වෙවි, මෙච්චර සල්ලි තිබිලත් ඇයි මාව හොඳ ඉස්පිරිතාලෙකට ගෙනියන්නේ නැත්තේ කියලා මතක් වෙවි. ඊට පස්සේ සල්ලි තිබ්බත් මම මෙහෙම සල්ලි දීලා අපි හොස්පිටල් එකට ඇතුළුනේ, නමුත් දොස්තරලා මං ගැන බලන්නේ, නර්ස්ලා මං ගැන බලන්නේ, සල්ලි ගෙවලානේ අපි මේකට ඇතුළුනේ, ඇයි අපි ගැන බලන්නේ නැත්තේ කියලා ඒව අනිවාර්යෙන් එනවා. දැන් අපි බලන්නකෝ, අපිට පොදු අවශ්‍යතා නැති වෙනකොට සමාජ මිනිස්සු ඇයි අපිට දෙන්නේ නැති කියලා කෑකොස්සම් ගහන්නේ ඔය. අතනදිත් එහෙම වෙනවා. අපි හොස්පිටල් එකට සල්ලි ගෙවලා මෙවුනේ, මේ දොස්තරලා ඉන්නේ අපි ගැන බලන්න නේද? ලෙඩ හැඳි ඒව මතක් වෙනවා. මතක් වෙලා එක්කෝ දොස්තරට වෛරෙන්, නර්ස්ලාට වෛරෙන්, බලන්න ආපු නැති දරුවෝ ගැන වෛරෙන්, මේ ස්පිතාලෙට දාන්න තුන් වෙන ස්පිතාලෙක දැම්මා නම් මට මෙච්චර අමාරු වෙන්නේ නැහැ, ස්පිතාලෙට දාපු කෙනා ගැන වෛරෙන්, සමහර ලාවට ලිඩා ගෙනියන ට්‍රොලිය ඇදගෙන යන එක්කෙනාට වෛරෙන්. එහෙම මිනිස්සු මැරෙන්නේ කවදාවත් දැකලා නැති අහිංසකව මේ ප්‍රශ්න ගොඩේ මිරිකිලා පොලිමේ, තෙල් පොලිමේ ඉන්න, මොකක් හරි පොලිමේ ඉන්නේ කාට තවත් අසරණ වෙච්ච එකෙක් බැරල් එකෙන් ගහනවා නම් අර මුඟ සංඥාව පහළ වුණා වගේ ලිඩැඳෙද්දිමු තවත් එකෙක් ගැන වෛරයෙන් මැරෙනවා. කවදාවත් දැකලා නැති මිනිස්සු ගැන වෛරයෙන් මැරෙනවා. පස්සට නම් කල් දාන්න එපා. අද අදම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන තියෙන පැහැදීම තවත් වැඩි කරගන්න. බුදුගුණ නිතර අහන්න. රහතන් වහන්සේලේ ගුණ නිතර අහන්න. ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම විහෙර විහාර චෛත්‍ය බෝධින් වහන්සේල වැඳ වැඳ යන්න. ගෞතම බුද්ධ ශාසනය මේ යුගයේ විතරයි. කවුරු හරි කියනවා නම් ඔයාලා මේ පිනට වැඩි, දාමට වැඩි, ඕනාවට වැඩි ඕනේ නැහැ කියලා. අපි එතකොට හිතන්න තව මන්දි අපි. ඇයි මේ පොළොව ගව් තුනක්, යොදුනකුත් ගව් තුනක් වැඩිච්ච තැන තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ තාක්කලයි චෛත්‍ය වඳින්න යනවා කියලා එකක් නැහැ. හැබැයි අනිත් ඔක්කොම තියෙනවා. ගෙවල් හදන ඒවා, ඉගෙන ගන්න ඒවා, ওই ප්‍රශ්න වලට උත්තර හොයන හොයවා යන ඒවා, ওই ගව් තුනක් පොළොව වැඩෙන කල් තියෙනවා. ධාතුන් වහන්සේලා නැහැ, බෝධින් වහන්සේලා නැහැ, බණහනවා කියන එකක් නැහැ, සිල් ගන්නවා කියලා එකක් නැහැ. මේ සසරේ භයානකකම තේරෙනවා නම් පැල් බැඳගෙන ධාමයේ හැසිරේ. ඇයි අවසාන චාන්ස් එක? මේ තමයි අවසාන චාන්ස් එක. එනිසා මේකත් නැති කරගෙන, පරලොවත් නැසාගෙන, බුද්ධ ශාසනය නැති කරගෙන, ආල්ලපුවත්තත් නැති, පාගපුවත්තත් නැති තැනට වැටෙන්න එපා. සමහර අය ගෙවල් දොරවල් වලට ආසාවෙන් මැරෙනවා, දරුවන් ආසාවෙන්, අඹ දරුවන් ආසාවෙන්. අවසානයේදී මැරිලා ආවට පස්සේ ඒ අය තමන් ප්‍රතික්ෂේප කරනවා, බෝතලයකට හරි දාලා මතුරුල්ල ගිහින් දානවා. මැරිලා සුගතියකුත් නැහැ, ගිහිල්ලා ආවට පස්සේ උන් ළඟ ඉන්නත් නැහැ. හිතන්නකො, තමන්ගේම අම්මා හෝ, තමන්ගේම තාත්තා හෝ, තමන්ගේම ස්වාමියා හෝ, තමන්ගේම බිරිඳ හෝ, තමන්ගේම දරුවා හෝ මැරිලා භූතාත්මයක් විදිහට ළඟට ආවට පස්සේ බාරගන්නේ කවුද? කවුද බාරගන්නේ? අවසානේ නිකන් මේවට ආසාවෙන් ඉඳලා පරලෝ සුගතියත් නැසාගෙන භූතෙක් වෙලාවත් ළඟවත් ඉන්න දෙන්නේ නැහැ. තමන්ම ඉඳපු පොල් ගස්වල ගොක්කොල වලින් පිදේනි හදලා, තමන්ම එකතු කරපු සල්ලි වලින් බඩු මුට්ටු ගෙනල්ලා, තමන්ගේම දරුවෝ දුම්මල අල්ල වත් පිළිවෙත් කරද්දි ඒ දුම්මල සැරටම විසිරෙන්න වෙනවා. කොහොමද සසර? ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න, මිනිසු මොනවා කිව්වා, මිනිසු මොන අදහස් වල හිටියත් සසර ගමන භයානකකමත් බුද්ධ ශාසනයේ දුර්ලභ බවත් තේරුම් ගන්න, මෙලොවත් පරලොවත් දෙකම රැකගන්න විදිහට මේ සමාජයේ තේරුම් ගන්න, පින් දහම් කුසල් දහම් රැස් කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ගන්න, අල්ලපුවත්තත් නැති, පාගපුවත්තත් නැති තැනට වැටෙන්න එපා. දන් දීමේදී මිනිසුන්ගේ ගුණධර්ම හොයවෙන්න ඉඳපා. එතකොට ඒ මිනිසු ගුණවත් වෙන්නෙත් නැහැ, අවසානයේ අපේ දානේ දීමත් නැහැ. පැහැදිලිද? මිනිසු කියන දේවල් අහලා සිල් නොරක ඉන්නත් එපා. මොකද ඒ මිනිසු සිල් ගන්නෙත් නැහැ, අවසානයේ අපිට අසීලි නේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා අල්ලපුවත්තත් නැති, පාගපුවත්තත් නැති තැනට වැටෙන්නේ නැතුව ගෞතම බුද්ධ ශාසනයේ දුර්ලභ බව තේරුම් අරගෙන තව තවත් ධර්මයේ හැසිරෙන්න, තව තවත් පින් රැස් කරගන්න, කුසල් රැස් කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරා. ඉතින් පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ BL ලීලාවතී මණිකේ මෑණියන්ට අසනීපෙන් ඉන්න එතුමිය නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට. එනිසා මේ දහම් පණිවිඩයේ, මේ දහම් අනුශාසනාව ජීවිතේ කවදා හරි ඔයාලට වැදගත් වේවි. ඒ වගේම මේ ධර්මයේ අහන කොයි හරි කෙනෙකුට මේ ධර්මයෙන් තමන්ගේ මේ දහම් අනුශාසනාවේ ජීවිතයට උපකාරයක් සිද්ධ වේවි. මොකද බුදුරජාණන් වහන්සේගේ වචනයක්නේ, අපි තනි වචනයක් තමයි ගොඩක් වෙලා විස්තර කරන්නේ. ඒ තමයි අල්ලපුවත්තත් නැති, පාගපුවත්තත් නැති තැනට වැටෙන්න එපා කියලා. මේ ජීවිතේ ගුණධර්මත් වනසාගෙන පරලෝ සුගතියත් නැති කරගෙන වාසය කරන්න එපා කියලා. දෙපැත්ත ගිනි ඇවිලුණ මැද අසූචි තැවරුණ වැදගැම්මකට නැති චරිතයක් වෙන්න එපා කියලා. මේ පින්වත් සියලු දෙනා රැස් කරගත්ත පින් බලයෙන් ධර්මයේ ශ්‍රවණය කළ ඔබටත්, ඒ වගේම මේ ලෝකේ කොතැනක හරි ඉඳලා මේ ධර්මය අහලා බුද්ධ ශාසනයේ පිහිට පිරිසන් ලබන කාටත් පින් අනුමෝදන් වේවා. කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා, ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්‍රවයන් නොවේවා. ගෞතම බුද්ධ ශාසනයේ තව තව පිහිට පිරිසන් ලබන්නටත්, ගොහොරතර සංසාරයෙන් නිදහස් වෙන්නටත් වාසනාව ලැබේවා.